යුද්ධේ නැහැ ඒ නිසා සටන් විරාම ගේන්න බෑ. කිවිසුමක් අවශ්‍යයි. පාර්ෂ කරුව හැටියට පළාත් සභාව හරි තියෙන්නේ පක්ෂය හරි ආණ්ඩුවත් ඇතුල් වෙන ජාත්‍යන්තර කිවිසුමක්. බෑකට ලෑස්ති වෙනවා. පහුගිය දවස්වල සවුත් අප්‍රිකාව නිල වශයෙන් ආරාධනා කළා සුරේන් සුරේන්ද්‍රන්ටයි තමිල් ග්ලෝබල් තමිල් ෆෝරම් එකේ ෆාදර් මානුවෙල් ඒ අය සාකච්ඡා කරා නිල වශයෙන් ඒ තොරතුරු එළිදරව් වෙලා තියෙනවා දැන්. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාවට මැදිහත් වෙන්නේ කොහොමද ඒගොල්ලෝ? ඒගොල්ලන්ගේ අපේක්ෂා මොනවද කියලා ඒගොල්ලන්ට අදහස් දැනගන්න තමයි සවුත් අප්‍රිකාව කැඳවි. ඊට පස්සේ මේ පිරිසම මංගල සමරවීර සුමන්ත්‍රන් මන්ත්‍රීවරයාත් එක්ක හමු වෙනවා ලන්ඩන් නුවරදී. සෝල්ලයින් වෙනවා. හෑන්ඩින් ඕවර් ටේකින් ඕවර්. ගැටුම නිකන් එළිය හැදුනොත් මැදිහත් වෙන්න බෑ. ගැටුම කිවිසුමක් ඇතුළේ වෙන්න ඕන. එනිසා ඒක ඇතුළට එන්න බොහෝ ඉඩ කඩ තියෙනවා. මොනවද? හමුදාව ඉවත් කරන්නේ කොහමද? රෝඩ් මැප් එක. හමුදාව ඉවත් කිරීමේ රෝඩ් මැප් එක. 13 වෙනි ව්‍යවස්ථාව අනුව බලය බෙදීමේ රෝඩ් මැප් එක. කොහමද පොලිස් බලතල දෙන්නේ? කොහමද ඉඩම් බලතල දෙන්නේ? ඒ ආදී වශයෙන්